නමෝ තස්ස භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ පූජාච පූජනීයානම් කියන පිදිය යුත්තන්ට පිදීම යන මංගල කරුණ. මොකද්ද මේ පිදිය යුත්තන්ට පුදනවයි කියලා කියන්නේ? මේ ලෝකේ හැමෝටම වටිනාකමක් තියෙනවා. මේ ලෝකේ හැමෝම බෝධිසත්වරු නිසා. තුන්තරා බෝධියකින් තොරව මේ ලෝකේ කිසිම කෙනෙකුට පිරිනිවන් පෑමක් නැහැ. යම්කිසි සත්වයෙක් මේ ලෝකේ පිරිනිවන් පෑමට අවශ්‍ය නම් ඒකාන්ත වශයෙන් මෙයා තුන්තරා බෝධියකින් එකක් පැතිය යුතුයි. ඒකට අදාළ පාරමිතා සම්පූර්ණ කළ යුතුයි. ඒක විශ්ව න්‍යාය ධර්මය. එනම් මේ ලෝකේ සෑම සත්වයෙක්ම කුරාකූඹියා ඉඳලා හැමෝම මේ ලෝකේ බෝධිසත්වරු නම් ඒ සෑම බෝධිසත්වයෙකුටම වටිනාකමක් තියෙනවා. ඒ අයගේ පාරමිතාවට වටිනාකමක් තියෙනවා. ඒ අයගේ ගුණවලට වටිනාකමක් තියෙනවා. ඒ අය සංසාරයේ පුරාගෙන ආපු රැකගෙන ආපු සීලයට වටිනාකමක් තියෙනවා. එහෙනම් ඒ වටිනාකම අපි ගරුකට යුතුයි. ඒ ගෞරවය අපි හැයට පිදිය යුතුයි. මේක අපි හැමෝටම වැඩි දෙයක විනයක්, එම නැත්තම් ಗುಣධර්මයක්. මේ නිසා තමයි මේ බුද්ධ පූජාව කියන ධර්මතාවය ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපි කැමතිනේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට වඳින්න. අපි කැමති නැ පාර යන මිනිසෙකුට ගරු කරන්න. අපි කැමති නැ අඳුරන්නේ නැති කෙනෙකුට උපස්ථාන කරන්න. මෙන්න මේ වගේ අසත්පුරුෂ ගුණධර්ම, කෙලෙස ධර්මයන් අපි තුල තියෙන නිසා තමයි අපි තාම රාහත්ුන් නැත්තේ. මේ බුද්ධ පූජාව කියන සම්ප්‍රදායික ධර්මතාවය අද අපේ චරිතය ආත්පසින් වෙනස් කරලා තථාගතයන් වහන්සේට මල්පාන් අරගෙන ගිහිල්ලා, ගිලම්පස අරගෙන ගිහිල්ලා, චතුමදුර අරගෙන ගිහිල්ලා, ඒවා පිළිගන්නලා වැඳලා පූජා කිරීම තුළින් අපි එක දෙයක් ඉගෙන ගන්නවා. තථාගතයන් වහන්සේට මේ ලෝකයේ හිමි ගෞරවය උන්වහන්සේට පුදන්න අපි පුරුදු වෙනවා. කනගාටුදායක තත්ත්වයකට තියෙන්නේ ඒ පුරුද්ද, ඒ කමඨාන අපි අපේ පුද්ගලික පෞද්ගලික ජීවිතය තුළ අපි එක ප්‍රායෝගිකව පුරුදු කරන්නේ. බුදුහාමුදුරන්ට දනගාල වඳිනවා, තාත්තට පොල්ලෙන් ගානවා. බුදුහාමුදුරන්ට චතුමදුර අදලා දෙනවා, අම්මට බට්ටිකක් දෙන්න වෙලාවක් නැහැ. උදේ හවස බුදුන් වඳිනවා, අම්මා තාත්තා බඩගින්නේ මැරෙනවා. කෑවද බිව්වද බේත් ගත්තද කියලා ආණ්ඩ වෙලාවක් නැහැ. එහෙනම් කොච්චර බුදුන් වැඳත් එයා නිවන් යන්නේ නැහැ. ඒ බුදුන් වැඳීම තුළ තියෙන කමඨාන එයා තේරුම් අරගෙන ඒ බෝධිසත්වයේ කමඨාන පුරුදු කරන්න ඕනේ. එනම් භාග්‍යතුන් වහන්සේට අපි ගරු කරන්නේ ඒ ගරුත්වය උන්වහන්සේට අයිති නිසා. භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරන්නේ ඒ සියලු නමස්කාරවලට උන්වහන්සේ සුදුසු නිසා. සියලු දේවල් උන්වහන්සේට පිළිගන්නන්නේ හැම දෙයක්ම පිළිගන්න උන්වහන්සේ සුදුසුකම් ලැබලා සිටින නිසා. ඇයි එනම් පිදිය යුත්තන්ට ඒ ගෞරවය අපි පුදන්නේ නැත්තේ? ඇයි ඒ දෙමව්පියන්ට ඒ ගෞරවය දෙන්නේ නැත්තේ? ඇයි අපේ සහෝදරයන්ට වැඩිහිටියන්ට ඒ ගරුත්වය දෙන්නේ නැත්තේ? සමාජයට, ඒ රටට, ඒ යහපතට ඇයි අපේ සේවාව යුතුයකම අපි කරන්නේ නැත්තේ? බුද්ධ පූජාව තුළින් ඒ කමඨාන අපි ගත්තේ නැහැ. අපි හැම මොහොතෙම බුද්ධ පූජාව තුළින් අපි යම්කිසි සම්ප්‍රදායක් ගොඩනගාගෙන ඒක නඩත්තු කරනවා. හැබැයි ඒ නඩත්තු කිරීම තුළින් අපි සිත සතුට කරගන්න සෑයමටපත් වෙන්න උත්සාහ කරනවා මිසක් ඒ බුද්ධ පූජා වත්පිළිවෙත් තුළ අපේ කමඨාන තියෙනවා, අපේ රාත් බෝධිය තියෙනවා, අපේ මාර්ගය තියෙනවා මේක කවදාවත් අපි තේරුම් ගත්තේ නැහැ. ඔතන තමයි වැරදුනේ. බුදුන් වඳින හැමෝම කමඨානකුත් පුරුදු කරනවා. ඒ කමඨාන තමයි තථාගතයන් වහන්සේට ඒ අවශ්‍ය දේවල් සපයනවා වාගේ අපේ මිනිසක් භවයටත් අප අවශ්‍ය දේවල් සපයන්න එපාය. අපි අපට අවශ්‍ය ඒ කටයුතු කරගන්න එපාය. බුදුන් වඳින්න අපි දක්ෂ වෙනවා. ඒ බුදුගුණ එකක්වත් අපි තුල වඩන්න අපි දක්ෂ වෙන්නේ නැහැ. ඒකේන මාර්ගය අපි පුරුදු කරන්නේ නැහැ. එතන ලොකු අඩුවක් තියෙනවා. මේ ලෝකේ එක පරම සත්‍යයක් තියෙනවලු. මොකද්ද ඒ පරම සත්‍ය කියලා කියන්නේ? මිනිසත් බව, ඒ ඉපදීම නවත්තලා රහත් වෙන එක. එතනින් එයාට මේ ලෝකේ පරම සත්‍යයක් නැහැ. එතනින් එයාට ඒ රහත් වීමට නැතුව වෙන මොනවා කෙරුවත් ඒ හැමතැනම තියෙන බොරුවක්. මේ ලෝකේ පැවැත්මට කරන සියලු දේ තුල තියෙන්නේ බොරුවක් නම් පරම සත්‍ය කියන්නේ නිවීම පමණයි. භාග්‍යතුන් වහන්සේට අරක පූජා කළේ නැහැ, මේක පූජා කළේ නැහැ, සතුමදුර අද අදා ගන්න බැරි වුණා කියලා අපි කම්පා වෙනවා. හැබැයි අපේ ජීවිතය තුළ තියෙන අඩුපාඩු හදා ගන්න බැරි වුණා කියලා කවදාවත් කම්පා වුණ නැහනේ. අපේ මිනිසත් භවයේ තියෙන දුර්වලකම් නිවැරදි කර ගන්න කවදාවත් කම්පා වුණ නැහනේ. පූජාච පූජනීයානම් කියලා කියන ධර්මතාවය මේ ලෝකේ කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැරි ධර්මතාවයක්. මගේ ජීවිතේ මම දවස් දෙකක් තිස්සේ කල්පනා කරා එක දිගටම. පැය 48ක් ගිහිල්ලා මට තේරුනේ දශමයක් වගේ පොඩි ප්‍රමාණයක්. මං දුක් වුණා. තථාගතයන් වහන්සේගෙන් අහගන්න මට මේ අවස්ථාව ලැබුණ නැහැ කියලා. අයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා 2600කට කලින් ලෝතර තථාගතයන් වහන්සේගෙන් මේක අහලා දැනගන්න මට වාසනාව තිබුණ නැහැ කියලා මං දුක් වුණා. ඊට පස්සේ මං සන්තෝෂ වුණා. මේ අබහැටියේ තරංගවත් තේරුම් ගන්න මට ප්‍රඥාව තිබිච්ච එක ගැන, මේ පුංචි කාරණාව තේරුම් ගන්න විශ්වය මට උදව් කරපු එක ගැන මං සන්තෝෂ වුණා. පූජාච පූජනීයානම් කියන එකේ මට තේරිච්ච ටික ඒක මට කියන්න පුළුවන්. බයි තථාගතයන් වහන්සේගෙන් ආහන්න බැරි වෙච්ච ටික මම දන්නේ නැහැ. ඒක දන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. මට තේරිච්ච ධර්මය තමයි මම අවුරුදු 20ක් භාවනා කළා. මම අවුරුදු 5ක් භාවනා කළා. මම අවුරුදු 10ක් භාවනා කළා. ආනාපාන සතිය මම අවුරුදු 12ක් තිස්සේ පුරුදු කරනවා කියන ධර්මතාවයේ ප්‍රකාශය සම්පූර්ණ වැරදි. පූජාච පූජනීයානම් කියලා කියන්නේ පින්වත් ස්වාමින්වහන්සේ මම අවුරුදු 5ක් තිස්සේ ආවල් ස්වාමින්වහන්සේගෙන් ආනාපාන කමටන් ගන්නවා. පින්වත් ස්වාමින්වහන්සේ අවුරුදු 12ක් තිස්සේ නාවියනේ ලොකු ස්වාමින්වහන්සේ මට කමටන් දෙනවා. පින්වත් ස්වාමින්වහන්සේ මට අසපුවෙන් අවුරුදු 12ක් තිස්සේ සතර සටිපට්ඨානෙට කමටන් දෙනවා. මේ ප්‍රකාශය කොච්චර නියතමානිද? මම අවුරුදු 12ක් තිස්සේ කමටන් වඩනවා කියන එක නෙමෙයි, අසපුවේ ලොකු ස්වාමින්වහන්සේ මට අවුරුදු 12ක් තිස්සේ කමටන් දෙනවා. උන්වහන්සේ මට කමටන් දෙන්න අනුකම්පා කරනවා. බලන්නේ ගෞරවය උන්වහන්සේට දීපු ඇති. අපි අපේ ගෞරවය බලන්නේ අවුරුදු 12ක් තිස්සේ සතර සටිපට්ඨානෙ වඩන බක්ක උපාසක මාත්‍යා මම. මම ලොකු පාසක මාත්‍යා මම. මම අවුරුදු 12ක් තිස්සේ සතර සටිපට්ඨානෙ පුරුදු කරනවා. කවුද දන්නේ කමටන් දුන්නේ? ඒතර ආචාර්යන් වහන්සේ කකුල යටට ගින්නේ. සතර සටිපට්ඨානෙ අපිට හඳුනලා දීපේ ගුරුවරු ඔක්කොම විසිරිලා ගිල්ලානේ උලඟට ගින්නේ. මම උප්පත්තියේ සතර සටිපට්ඨානෙ කටපාඩමින් කිව්වද? නෑ. මාබෝසතාණන් වහන්සේ සිදුවත් කුමරු වශයෙන් උප්පත්තියේ ලැබුච්ච ගමන්ම නැකිట్లా ඉටගෙන කිව්වා මේක මගේ අවසාන භවය. මම මේ ලෝකේ ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා කියලා කිව්වා. එහෙම මම නැකිච්ච ගමන්ම ඉපදිච්ච ගමන්ම මම ස්පිතාලේ සතර සටිපට්ඨානේ කිව්වද නෑ? එහෙනම් ඒ සතර සටිපට්ඨානේ මට දේශනා කරපු ඒ උපාධ්‍යාය ආචාර්යන් වහන්සේ ඒ මා සංඝරත්නේ කිසිම කෙනෙක් මෙතන නෑනේ. මම හවුරු 12 කඩුවා. එතකොට ඒ වඩන්න උදව් කරපු කට්ටිය කෙලෙගුණේ කිසිම දෙයක් නෑනේ. මිනිස්සු වුණාම කෙලෙගුණේ තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි සත්තුන්ටයි මටයි වෙනසක් තියෙන්නේ. නැත්තම් ඒ වෙනස නෑ. පූජාච පූජනීයානම් කියලා කියන්නේ අපේ ජීවිතයේ සතර ඉරියව්ව තුළින් අපි ඒ ගරුකට යුත්තන් දකින්න ඕනේ. අපේ ඇස්වලට එක පේන්න ඕනේ. අපට ඒවා ඇහෙන්න ඕනේ. ඒවා අපට දැනෙන්න ඕනේ. ඒවා අපේ සිතිවිලි වලින් පාළ වෙන්න ඕනේ. ඒක තුළින් සතර සටිපට්ඨානය වැඩෙන්න ඕනේ. ඒ වැඩෙන සතර සටිපට්ඨානය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ස්පර්ශ වෙන්න ඕනේ. එතකොටලු එයා මල්පාන් පූජා කළා පිරිනිවන් පාන්නේ. බුදුහාඳුරෝ මේ පැත්ත දිසාවට අත තියාගෙන පිරිනිවන් පානවා. අපි අනිත් පැත්ත දිසාවට අත තියාගෙන පිරිනිවන් පානවා. ඒතුව දෙන්නම එකම මාර්ගයේ ගින් තියෙන්නේ. එහෙනම් මම අවුරුදු 10ක් කමඨාන් වඩනවා කියන එක නෙමෙයි, අවුරුදු 10ක් තිස්සේ මම කමඨාන් ලබනවා. ස්වාමීනි ඒත් මට rahat වෙන්න බැරි වුණා. ඒ ප්‍රකාශය බොහොම නිවැරදි. මම අවුරුදු 12ක් තිස්සේ කමඨාන් වඩනවා කියලා කිව්වාම එයානේ වඩන්නේ. වෙන කවුරුතයට උදව් කළා නැහැ. එයාගේ ඒ ආත්මార్థකාමීත්වය නැතන කියන්නේ. එහෙනම් අපට ප්‍රශ්නයක් ආන්න වෙනවා. උපරිම මේක අවුරුදු 6ක් නම් මේක උපරිම අවුරුදු 6ෙන් මේක වඩලා ඉවර කරන්න පුළුවන් නම් අවුරුදු 12ක් තිස්සේ මොනවද කළේ උපාසක මාත්‍යා? ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් නැහැ අපට. එහෙනම් මම දැන් අවුරුදු 5ක් තිස්සේ සිල් ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒක වැරදි. ඒ ප්‍රකාශය වැරදි. ඒක සම්මා වාචාවක් නෙමෙයි. පින්වත් ස්වාමීන් වහන්සේ අවුරුදු 5ක් තිස්සේ මට පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ සිල් ලබා දෙනවා. අවුරුදු 35 උන්වහන්සේ මට සිල් දේශනා කරනවා. බොහොම නිවැරදි නං ඒ සිල් දෙන උත්තමයාට ඒ ගෞරව අපි පූජා කරලා. කමඨාන් දෙන උත්තමයන් වහන්සේට ඒ අසපුවට අපි ඒ පූජා කරලා ඒ ගෞරවය. ආනාපාන සතිය පුරුදු කරනවා ඒකට කමඨාන් දෙන උපදෙස් දෙනවා ඒක නා වූ වෙන ලොකු ස්වාමීන් වහන්සේක පූජා කරලා. හැම දෙපොළටම සිල් දෙනවා ඒක පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේට අපි පූජා කරලා අපි කිසිම ගෞරවයක් ලබලා නැහැ. උන්වහන්සේ මට කියලා දෙනවාය, උන්වහන්සේ කමඨාන් දෙනවාය, උන්වහන්සේ මට අනුකම්පා කරනවාය, උන්වහන්සේ මට බොහොම ශ්‍රද්ධාවෙන් මට සිල් දෙනවාය කියලා ඒ ගෞරවය අපි අනිත් අයට පූජා කරනවා නම් එතන පුද්ගලයේ සත්‍යයක් නැහැ. එයා නිවැරදි බෝධිසත්වෙක්. ඒකාන්ත වශයෙන්ම මාර්ගය වඩන කෙනෙක්. ඒක බුදුන් වඳිනකොට මල්පාන් තියෙනකොට ඒක තේරෙන්න ඕනේ. මම මේ ගෞරවේ බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඇයි මල්පාන් ටික මට පූජා කළේ නැත්තේ මම? මම දන්නවා ඒ මල්පාන් පූජා කරවන මම සුදුසු නෑ. මම කාම ලෝකේ ඉන්නේ, තාම මට තරහා යනවා. දරුවත් එක්ක අමනාපකම් තියෙනවා, වැඩිහිටියොත් එක්ක ගැටුම් තියෙනවා, අමනාපකම් තියෙනවා. වෙලේ එකට වැඩ කළාට පොඩ්ඩක් යා මෙයා යන්න බෑ, අමනාප වෙනවා, තරහා වෙනවා. මම දුර්වලයි, මා කරුණාව නැහැ, පුරුෂයෝ දමණය වෙන්නේ නැහැ, සතර දිබ්බාගෙන් ගෙන දානේ පිළිගන්න මම සුදුසු නැහැ, දසශීලයවත් මට හරියට රැක ගන්න බෑ, පංචශීලයේත් මට කැඩෙනවා, මගේ වාතියට මම බොරු කියනවා, මගේ යාපතට මම ඕනම දෙයක් කරනවා. අනිත් අයගේ යාපත පිණිස කවදාවත් කල්පනා කරන්නේ නැහැ. එහෙනම් බුද්ධ පූජාව පිළිගන්න මං සුදුසු නැහැ. මල්පං මට පූජා කරනවට මං සුදුසු නැහැ. එහෙනම් බුදුහාමුදුරන්ට මේ ಗುಣ ඔක්කොම තියෙනවා. බුදුහාමුදුරු සුදුසුයි. එහෙනම් මේ ලෝකේ අපි ඇසුරු කරන කට්ටියට යම් යම් සුදුසුකම් තියෙනව නේද? ඇයි අපි නොසලකාරින්නේ? ඇයි අපි මේ ගෞරවයේ ආයත පූජා කරන්නේ නැත්තේ? එනම් මේ කමඨාන අපේ ප්‍රායෝගික ජීවිතයට ගත්තාම කෑම ටික ගෙනාලා දෙනවා උපාසක මාත්‍යාට. ගෙදර නෝනා අරගෙන යට බොහොම ස්තුතියි කියලා කියන. එයා බලන කවදාවත් මේක කිව්වේ නැහනේ. කවදාවත් ස්තුති කළේ නැහනේ. ඇයි? මම කෑම කන්නේ එයා උයලා දීපු නිසා. එයා මාන්සි වෙලා ඒ ආල්ලිපේ තිබ්බේ නැත්තම් ඒක හරියට වතුර තියලා හරියට ඒක උයලා බාගත්තේ නැත්තම් එළවලු කපලව උයලා ටෙම්පරාදු කළේව හරියට නිවැරදි විදිහට පිළියෙල කරේ නැත්තම් අද මගේ කුසගින්න නිවෙන්නේ නැහැ. එහෙනම් මගේ කුසගින්න නිවෙන්නේ මේ හයගේ යාපත නිසා, මේ හයගේ යුතුයකම් නිසා. දාන වේලක් මගේ පිඟානට ලැබිලා තින්නේ ඒ හයගේ උත්තරීතර ගුණ නිසා, ඒ හයගේ කැපවීම නිසා, ඒ හයගේ වගකීම් ඉටු කරපු නිසා, යුතුයකම් කරපු නිසා. ඒක දකින්න ඕනේ, ඒකට අපි ස්තුති කරන්න ඕනේ. එතකොට තමයි එයා මල්පාම් පූජා කරලා ඒ ලබාගත් කමඨාන එයාගේ ප්‍රායෝගික ජීවිතය තුළ එයා වඩන්නේ. අද අපේ කමඨාන් සීමා වෙලා තින්නේ සිල් ශාලාවට. අද අපේ භාවනා සීමා වෙලා තින්නේ ඒ ඒකින ඒ භාවනා තැන්වලට, මධ්‍යස්ථානවලට. ගෙවල් වල ඒක සීමා වෙලා නැහැ. වෙලේ පොලේ, කඩේ, නිවසේ, පාරේ, වීදියේ, නගරේ, ගමේ හැමතැන මේ කමඨාන වැඩෙනවා නම් විතරළු යා බෝධිසත්වයා. වාරයට පිපෙන මලක් නෙමෙයි. එයා කවදාවත් පර නොවන ගහක් එයා. එයා මලක් නෙමෙයි, එයා ගහක්. ගහ කවදාවත් පරවෙන්නේ නැහැ, මල් පරවෙන්නේ. උදේ කැඩුව තවස් වෙනකොට පරවෙනවා. බෝධිසත්වයෙක් මලක් වගේ ඉන්නේ, එයා ගහක් වගේ ඉන්නවා, ගලක් වගේ ඉන්නවා. එයා කවදාවත් පරවෙන්නේ නැහැ. අද අපේ ජීවිතේ අපි ලබන කමඨාන් එකක්වත් ප්‍රායෝගික වෙලා නැහැ. ඒවා අපේ දෛනික ජීවිතේ අපිත් එක්ක ඒවා පුරුදු වෙන්නේ නැහැ, පුරුදු කරන්නේ නැහැ. අපි මේ කමඨාන තුල ජීවත් වෙන්නේ මේ අඩුව නිසා තමයි. අපි තාම රාත්තුන් නැත්තේ. මම රාතෙක් වෙන්න ඕනේ, කවදාරි මම රාතෙක් වෙනවාමයි කියලා රාතෙක් වෙන්න උත්සාහ කරනවා. හැබැයි රාත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. රාතෙක් වෙන එක දක්ෂකමක් නෙමෙයි. ඒක කවුද කිව්වේ දක්ෂකමක් කියලා? රාතෙක් වෙන්න හැයි හදන්නේ? රාත් වෙන්නනේ හදන්න ඕනේ. රාත් වෙන්න කිසිම උවමනාවක් නැහැ. රාතෙක් වෙන්න උවමනාවක් තියෙනවා අපට. බලන්න ඒකත් අපිට නෙමෙයි, පිටටයි ඒ වඩන්නේ, අනුන්ට ඒ කරන්නේ. භාග්‍යතුන් සදේශනා කරනවා තමන්ට වැඩ කරගන්න කියලා. එහෙනම් රාතෙක් වෙන්න කරනවා කියන්නේ අනුන්ට වැඩ කරනවා කියන එක. අරවාගේ රාතෙයි. රාත් වෙන්න හදනවා කියලා කියන්නේ ඒ අනුන්ට වැඩ කරන එක නෙමෙයි, තමන්ට වැඩ කරන කෙනෙක්. රාතෙක් වෙන්න උත්සාහ කරන සියලුම දෙනා අර බුද්ධ පූජාව තියෙනවා වාගේ රාත් පූජාවක් මේ තියන්නේ. රාතන් වහන්සේ නමකට මේ වැඩ කරන්නේ. එයාට වැඩ කරන්නේ. හැබැයි රාතෙක් වෙන්නේ නැතුව රාත් වෙන්න හදන කෙනා එයාට පූජාව තියා ගන්නවා. එයා එයාගේ පිරිණිවන් පෑමට වැඩ කරනවා. පොඩි වෙනසයි තියෙන්නේ. මෙච්චර කාලයක් අපි සෝතාපන්න කෙනෙක් වෙන්න හැදුවා මිසක් මම සෝවාන් වෙන්න කවදාවත් උත්සාහ කළේ නැහැ. මම සෝතාපන්න වෙන්න උත්සාහයක් නැහැ. සෝවාන් කෙනෙක් වෙන්නලු මට උත්සාහය තිබුණේ. මම කොහොමද මේ භවයේ සෝතාපන්න කෙනෙක් වෙනවා? එහෙනම් සෝතාපන්න කෙනාට වැඩ කරනවා. Taman සෝවාන් වෙන්න වැඩ කරන්නේ නැහැ. කොච්චර දුර්වලද? සකෘදාගාමි කෙනෙක් වෙන්න ඕනේ කොමාරි දිව්‍ය ලෝක යන්න ඕනේ බ්‍රහ්ම ලෝක යන්න ඕනේ කියලා සකෘදාගාමි කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. මම සකෘදාගාමි වෙන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. මොනතරම් දුර්වලද මගේ චරිතය? අනාගාමි කෙනෙකුට කෙලෙස් නැල්ලු රාග නැල්ලු එයාට මානසිකව රාගික ඇඟීම් ඇති වෙන්න හරි ආසයි ඒ මානසිකත්වය. මං කොමාරි අනාගාමි කෙනෙක් වෙන්න ඕනේ අනාගාමි උත්තමෙක් බවට මං පත් වෙන්න ඕනේ කියලා මං උත්සාහ කරන හැබැයි මම අනාගාමි වෙන්න කවදාවත් මං උත්සාහ කළේ නැහැ. මම අනාගාමි වෙන්න ඕනේ. එතකොටයි මට වැඩ කෙරෙන්නේ. අනාගාමි කෙනෙක් වෙන්න ඕනේ කියලා කියන්නේ අනාගාමි වැඩක් මේ කරන්නේ. යා රස්සාවක් මේ කරන්නේ. අනාගාමි උපස්ථානයක් මේ කරන්නේ. එයාට යා වැඩ කරන්නේ නැහැ. අනිත් අය වෙනුවෙන් අනිත් අයගේ අනාගාමිත්වයට යා වැඩ කරන්නේ. වැරදිලා. මේ දුර්වලකම් නිවැරදි කරන තාක්කල් මේ භද්‍ර කලාපේ විතරක් නෙමේ කවදාවත් අපිට පිරිණිවන් පෑමක් නැහැ. බුදුන් දැක නිවන් දකින්න ඕනේ. එහෙම කින ප්‍රාර්ථනා කරන කෙනාටම වැරදිලා. ඇයි? මේ දැකලා ඉන්නේ බුදුන්. මේ 2600ක් වෙනකම් ගෞතම බුදුන් දැකලා. හැමතැනම පිළිම වහන්සේලා වැඩ සිටිනවා. සර්වඥතා ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. 84000 ධර්මයේ වැඩ සිටිනවා. මෙතනින් එහාට මොකද දකින්න තියෙන බුදුන්? දැකලා ඉවරයි. එපා වෙනකම් හැමතිස්සෙම දකිනවා. උදේත් දකිනවා, දවල්ුත් දකිනවා, රාත් දකිනවා. මේ 84000 එක ධම්මපදයක් අපට ඇහෙනවා නම් ඒ ඇහෙන ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේව අපි ශ්‍රවණය කරන්නේ. ඒ ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේ ජීවමානයි. භාග්‍යතුන් වහන්සේගේ කය පිරිනිවන් පෑවා. නමුත් උන්වහන්සේගේ සද්ධර්මය, ඒ ආනුභාවය, ඒ මා කරුණාව, ඒ බුදුගුණ ටික කවදාවත් පිරිනිවන් පාන්නේ නැහැ. ඒකට පිරිනිවන් පෑමක් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරති ගුණේ පිරිනිවන් පානවද නැහැ. මා කරුණා සමාපත්තිය පිරිනිවන් පානවද නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ඉවසීම පිරිනිවන් පානවද නැහැ. භාග්‍යතුන් වහන්සේගේ උපස්ථානීය පිරිනිවන් පානවද නැහැ. ඒ සෑම ගුණයක්ම අපේ ජීවිතේ ඉවර වෙනකම් වුණත් අපට කියන්න බැරි තරම් ඒ බුදු ගුණ එකක්වත් පිරිනිවන් පාන්න ඒවා සදාතනික ජීවනීයයි. ඒවා අමරණීයයි. සදාතනිකයි. එනම් භාග්‍යතුන් වහන්සේ අපේ ගුණවල වැඩ සිටිනවා. මම හැමදේම ඉවස ගන්නවා නම් ඒ ඉවසීමේ ගුණය තුල තථාගතයන් වහන්සේ වැඩ සිටිනවා ජීවමානයි. මම අනිත්‍යට උපස්ථාන කරනවා නම් ඒ උපස්ථානය තුල භාග්‍යතුන් වහන්සේ ජීවමානයි. මන් තුල වැඩ සිටිනවා. මං හැමෝටම යහපත් දේ කියනවා නම් හැමෝටම රාත් වෙන්න උදව් කරනවා නම් ඒ උදව්ව තුල ඒ යහපත තුල භාග්‍යතුන් වහන්සේ ජීවමානවයි. මා තුල වැඩ සිටිනවා. කිසිම මොහොතක අනිත්‍යට ඉන්සා පීඩා කරදර නොකර ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන ඒ චරිතය තුළ භාග්‍යතුන් වහන්සේ ජීවමානයි. අපි තුළ උන්වහන්සේ වැඩ සිටිනවා. නම බුදුන් දැක නිවන් දකින්න අපි උත්සාහ කරනවා. මේ දකින්න බුදු හාමුදුර අඳුර ගන්න නැති බුදු හාමුදුරුවෝ දකින්න හදන්නේ. එයාට ඒ බුදු හාමුදුර පේන්නේ නැහැ. ඇයි? මේ ඇස් ඉදිරියේ වැඩ ඉන්න බුදු හාමුදුර පේන්නේ නැහනේ. එහෙනම් කොහමද තව ලක්ෂ ගණකට පස්සේ එන බුදුහාමුදුර හඳුරගන්නේ? ඒ හඳුරගන්නේ නැහැ. බුදුහාමුදුර ළඟටම ගිහිල්ලා කියනවා බුදුහාමුදුර හම්බෙන්න ආවේ කියලා. උන්වහන්සේ ඉනාවෙලා නිකන් ඇයි? එයාට ඉතින් බුදුහාමුදුර පෙන්වන්න විදියක් නැහැ. පස්සේ කියන හාමුදුරනේ බණ ටිකක් කියන්නද කියලා. ඊට පස්සේ බුදුහාමුදුර කල්පනා මාර වැඩේ. මටත් බණ කියන උපාසකක් තියෙනවා. එහෙනම් බණ ටිකක් කියන්න කියවම බුදුහාමුදුරනේ කියනවා බිම ඉන්න ආසනයක් පනවන්න කියලා කියනවා. දැන් උඩ වාඩිලා බුදුහාමුදුරන්ට බණ කිය අපි දන්න බණකුත් නැහැ. ඔය රටේ නැති ඒවා කියන බුදුහාමුදුරුව වැඳගෙන සාදු කියනවා. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. ඒ මෙටිවලු ඒ කාලේ හේතුව ඒගොල්ලෝ බුදුහාමුදුරු හඳුරන්නේ. බුදුහාමුදුරන්ට බණ කියනවා. ඒ කියන්නේ බුදුබණමයි. බුදුහාමුදුරුව දන්න සංසාරේ මේගොල්ලෝ බුදුවරු හඳුරන්නේ. අද අපි ඉන්නේ තෙතන නේද? අපේ මානසිකත්වය තේතනටපත් වෙලානේ. එහෙනම් අපිවත් මේ දැන් තථාගතයන් වහන්සේ අඳුන ගන්න ඕනේ. අපේ ගුණවල උන්වහන්සේ වැඩ සිටිනවා. අපේ චරිතය තුල වැඩ සිටිනවා. අපේ ඉවසීම තුල වැඩ සිටිනවා. දරුවන්ට ගෙවල් දොරවල් දීලා ඒ සියලුම ගෙවල් වල ඒ බඩමුට්ටු ටික දීලා ඉඩම් ටික ලියලා දීලා හැමදේම දරුවෝ තියාගන්න මැරුණාට පස්සේ කොහොමත් හම්බ වෙනවා නෑ ඉන්නකොටම ගන්න. මොකටද මැරුණාට පස්සේ ලියන්නේ? ඉන්නකොට පණ පිටින් හැමදේම ලියලා දීලා බුදුන් සරණ යනවා නම් එයා තුල දැන් බුදුහාමුදුර නැද්ද? රම්‍ය සුරම්‍ය සුබ ඒ විදිහට ජීවමාන වින්න කාලේ දුන්නේ. සිද්ුවත් කුමරු මරුණාට පස්සේ ආයිති උන්නේ නැහැ කාටවත්. ජීවතුන් අතර ඉන්නකොටම කැමති කෙනෙක් එක ගන්න, ආයිති කෙනෙක් ආයිති කරගන්න, මේක පරිභෝජනය කරගන්න මගේ අකමැත්තක් නැහැ කියලා අත්තරලා හාවා වාගේ ඒ බුදුහාමුදුරන්ගේ ගුණ නෙමේ පේන්නේ. රම්මිසුරම්මි සුබ දුන්නේ අක්කර භාගයක් දුන්නා, කාමර දෙකක ගෙයක් දුන්නා, පොඩි ලිලක් තිබුණා, ඒක බාල්දියක් තිබුණා, ඒ ටික තමයි දුන්නේ. නමුත් අර බෝධිසත්ව ගුණධර්ම නෙමෙ තියෙන්නේ. ජීවතුන් අතර ඉන්නකොටම අත්හැරියානේ නිදාස් වෙන්න. මරුණම ගෙනියන්න බැරි නම් ඇයි මේව අල්ලන් ඉන්නේ? රුපියල් 5000 පඩි ගත්තා, ලස්සයක් පඩි ගත්තත් ඒක බත් පාර්සලට වඩා කන්න බෑ. ඔත්පල වුණාම නැකිට ගන්න බෑ, විදින්න බෑ. ඊයනම් පලි ගන්න මෙච්චර වෛර පුරන්නේ. පෙරුම් පුරන්න ඕනේ. හැබැයි පෙරුම් පුරන්න එයා වෛර පුරනවා, ද්වේෂ පුරනවා, පටිග පුරනවා. එයා නැති ඔක්කොම ටික පුරනවා, අවශ්‍ය ටික පුරන්නේ. ඒ බෝධිසත්වරු හරි දුර්වලයි, වැරදිලා. බුදුන් වඳිනකොට මල් පාන් පූජා කරනකොට ඒ කමඨාන පිගෙන ගන්න ඕනේ. තථාගතයන් වහන්සේට මල් පූජා කරනවා, පාන් පූජා කරනවා, චතුමදුර පූජා කරනවා, ගිලම්පස පූජා කරනවා. මේ හැමදේම ලබන්න භාග්‍යත්වාන්සි සුදුසුයි. ඒ නිසා තමයි මම මේක පූජා කරන්නේ. එහෙනම් මගේ ගෞරවය ලබන්න සුදුසු හැමෝටම මම ඒක පිදිය යුතුයි. මගේ චරිතය තුලින් මම භාග්‍යත්වාන්සි ස්පර්ශ කළ යුතුයි. මම ඒ කමඨාන තුල ජීවත් විය යුතුයි. එහෙම වුණොත් තමයි නිවැරදිව බුදුන් වඳින කෙනෙක්. එහෙම නැත්නම් කොච්චර වැන්දත් වැඩක් නැර වක්කලි හාමුදුරුවෝ වාගේ බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්න අවුරුදු ගණන් කිසිම වැඩක් උන්නේ නැහැ. අද අපේ ජීවිතේ මේ බුදුන් වඳින එක තුල අනන්ත අප්‍රමාණ අඩුපාඩු තියෙනවා. බුදුහාමුදුරන්ට මම මේක තිබ්බේ නෑ, බුදුහාමුදුරන්ට මේක තිබ්බේ නෑ. අද චතුමදුර හදාගන්න බැරි වුණා, ගිලම්පස හදාගන්න බැරි වුණා කියලා මං කම්පා වෙනවා. හැබැයි උදේ ඉඳලා අවස ආය වෙනකම් කිසිම අඩුවක් ඇදුවේ නෑ. අද දවසම මම ගත කළා. හැබැයි කිසිම දුර්වලකම නිවැරදි කරගත්තේ නෑ. ඒකට කම්පා වුණ නෑනේ. උදේ ආයේ ඉඳලා අවස ආය වෙනකම් හිටියා. අද ජීවිතේ එක අඩුවක්වත් මම නිවැරදි කරගන්න බැරි වුණා කියලා වාඩි වෙලා හඬලා කම්පා වෙලා තිනවද? කවදර නෑ, කිසිම කම්පාවක් නෑ. හැබැයි බුදුහාමුදුරන්ගේ ගිලම්පස හදන්න බැරි වුණා කියලා කම්පා වෙනවා. ඒ කම්පා වෙනකොටම තවත් එකක් දැනෙනවා. අනේ මගේ මිනිසත් භවයට මං අද මොකවත් කරගත්තේ නෑනේ. ඒකටත් මං කම්පා විය යුතුයි. භාග්‍යතුන් වහන්සේට චතුමදුර නෑ. හැබැයි මගේ ජීවිතේ කිසිම අඩුවක් මම නිවැරදි කරගත්තේ නෑ. ඒ අඩුවත් මට තියෙනවා. අද දවසේ නිකම්ම නිකම් මං ගත කළා. අද සෝතාපන්න වුන්නේ, සකෘදාගාමී වුන්නේ, අනාගාමී වුන්නේ. මට කියලා මං කිසිම දෙයක් කරගත්තේ නැහැ. නිකම්ම නිකම් ඉස් දවසක් අද දවසේ. ඒ ගැන ඉතල කම්පා වෙන්න එපාය. ඒ බුදුන් වඳිනකොට, ඒ ගාථා කියනකොට, ඒ හැම ගාථාවතුලින්ම භාග්‍යතුන් වහන්සේ අපිට ඒ නිවන දේශනා කරනවා, ඒ කමඨාන දේශනා කරනවා. ඒවා අපි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ප්‍රඥාවෙන් ඒක අපේ කමඨාන කරගෙන වඩන්න දක්ෂ වෙන්න ඕනේ. බුදුගුණ අපි මෙනෙහි කරන්නයි අපි දක්ෂ වෙලා ඉන්නේ. ඒ බුදුගුණ එකක්වත් අපේ චරිතය තුළ වඩන්න දක්ෂ වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ආකාරයට, භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා කියනවා. හැබැයි ඒ වගේ මම වෙන්න මං දක්ෂ වෙන්නේ නැහැ. ඒම උවමනාවක් මට නැහැ. ඒ නිසාලු හැමදාම පිප්ප දෙන්නේ. අපේ ජීවිතේ හැමදාම වැරදෙන එක තමයි උනේ. අදත් මේ වැරදෙන තැන තමයි අපි ඉන්නේ. එහෙනම් අපට යම් කිසි කෙනෙක් කමඨාන් දුන්නාම ඒ කමඨාන් දීපු ගුරුවරයාට ඒ ගෞරවය අයිති. සිල් ශාලාවට ඇවිල්ලා ආනවා පොඩි හාමුදුරුවෝ, උපාසක මහත්තයා සිල් ගත්තද? අවසරයි ස්වාමින්වහන්සේ, ලොකු ස්වාමින්වහන්සේ අද මට සිල් දුන්නා. මට සිල් දුන්නා. ඒ ගෞරවය උන්වහන්සේට දුන්නා මිසක් මම සිල් අරන් ඉන්නේ. පොඩි හාමුදුරුවෝ උදේම සිල් ගත්තනේ මං. මම සිල් ගත්තා. කවුද දුන්නේ සිල්? අඟාරු ලෝකෙන්ද නෑ. ඒ ගෞරවයේ දීපකනට පුදන්න එපාය. පූජාච පූජනීය අනං කියලා කියන්නේ ඒක. ගාරවෝච නිවාතෝච කියලා කියන්නේ ඒක. නමස්කාර කළ යුත්තාට නමස්කාර කළ යුතුයි, ගරු කළ යුත්තාට ගරු කළ යුතුයි, කීකරු විය යුත්තාට කීකරු විය යුතුයි, යටාත්පාත් විය යුත්තාට යටාත්පාත් විය යුතුයි. මේක තමයි බෝධිසත්ව ගුණ. අපි පාරමී තාම පුරන්නේ, අපි දන්නේ අපි බෝධිසත්වයේ කියලා. රාත් බෝධිය පතන බෝධිසත්වයක අපි, අපිට ඒක තේරිලා නැහැ. අපි තා නින ඉතින් ඔයේ කාලබිල යනවා, කවදරි නිවන් යයි. එහෙම යන එකක් නැහැ මේකේ. එහෙමනම් පොළොව දිහා බලාගෙන ඉන්න කවදරි වී පැලවේ, කවදරි කරල් පීදේ, කවදරි තින් කැපේ, කවදරි තිබ්බත් උයයි, කවුරරි කෙනෙක් ඇවිල්ලා කවයි, එහෙම වාඩි වෙලා ඉන්න පුළුවන්ද? එහෙම කියම කවදද බත් හම්බෙන්නේ? අපි ටක් ගාලා උදල්ලා ගත්තා, දැස්සා වෙලට, ඒව ආලා කරලා නියරවල් බැඳලා මඩ කරලා, අස්වද්දලා කපලා උයලා, ඉතිපස්සේ බට්ටික කනවා. අපි දන්නවා මෙම බලාගෙන හිටියට වැපිරෙන්නෙත් නෑ, කැපෙන්නෙත් නෑ, බත්තිය වෙන්නෙත් නෑ, ඒවා අපිට කැවෙන්නෙත් නෑ. හැබැයි වැඩ කෙරුවාම ඒ බට්ටික හම්බෙනවා. එහෙනම් වැඩ කෙරුවොත් බත් හම්බෙනවා නම් ඇයි මේ පාරමිතාවට විතරක් අපි වැඩ කරන්නේ නැත්තේ? ඒක විතරක් අර ආසින් ආල් හම්බෙනවා වාගේ අර වැස්ස වයින්කොට ආල් වයි කියලා ඉතාලින් ඉන්නවා. ආල් වයින්නේ නෑ, වැස්ස වයින්නේ, වැස්සෙන් ආල් හදා ගන්න ඕනේ. කමටන් ලැබුණට සිල් ලැබුණට රාත් වෙන්නේ නැහැ වැස්ස වයින්නා වාගේ. ඒ කමටන් ටික සිල් ටික උපයෝගී කරන්න ඕනේ, මාර්ගය තුල වඩන්න ඕනේ, ඒක තුල පිරිනවම් පාන්න දක්ෂ වෙන්න ඕනේ. කිසිම මොහොතක වැස්ස වයින්කොට ආල් වයින්නේ නැහැ, පොල් වයින්නේ නැහැ, පරිප්පු වයින්නේ නැහැ, බත් උයල වයින්නේ නැහැ, මේව පාත්‍ර අල්ල ගත්ත කෑවා ඒම වයින්නේ නැහැ. වතුර වැටුනම අපි දැනගන්න ඕන අපට අවශ්‍ය දේවල් වපුර ගන්න. කමඨාන ලැබුණාම අපි දැනගන්න ඕන සෝතාපන්න සකෘදාගාමි අනාගාමි ටික වපුර ගන්න. ඒ ඵල නෙලා ගන්න. එහෙනම් අදින් පස්සේ අපි මේ බුද්ධ පූජාව තියලා, ගිලම්පස තියලා, භාග්‍යතුන් වහන්සේට දනගාල නමස්කාර කරලා, චතුමදුර පූජා කරලා, අපි වඳිලා ඒ පුරුදුවන කමඨානම් අපි පුණුවක් ලැබෙන මොකද්ද ඒ කමඨාන? හදේ ඉඳලා මගේ ජීවිතේ පිරිනිවන් පානකම් මේ ලෝකේ කිසිම ගෞරවයක් මම ලබන්නේ නැහැ, කිසිම ප්‍රශංසාවක් මම ලබන්නේ නැහැ, කිසිම නමස්කාරයක් ලබන්නේ නැහැ. ඒ හැම දෙයකටම අයිතිකාරයන්ට මම දෙනවා. යමෙක් මට වඳින්න දෙනකොට මම කියන මට වඳින්න එපා, ගෞතම බුදුහාමුදුරන්ට වඳින්න, මං අනන්තයම කියලා තියෙනවා. එක උපාසික කියුවා, ස්වාමීනි ඔබ වහන්සිට වඳින්න දෙනකොට ඔබ වහන්සිට වඳින්න එපා, බුදුහාමුදුරන්ට වඳින්න කියලා නෑ, ඇයි ඔබ වහන්සිට වඳින්න එපා කියන්නේ? ඊපස්සේ මං ඉනා වෙලා ඇහුවා, උපාසකතුමනි මට ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න, ඔබ මට නමස්කාර කරන්නේ කුමන හේතුවක් මුල් කරගෙනද? ඔබ වහන්සේගේ මානකමට, ඒක මගේ නෙමෙයි ගෞතම බුදුහාමුදුරන්ගේ. මට නමස්කාර කරන්නේ මගේ උපසම්පදාවට නම් ඒකත් මගේ නෙමෙයි, ඒකත් ගෞතම බුදුහාමුදුරන්ගේ. මම කරන මහානකමට මට වඳිනවා නම් ඒකත් මගේ නෙමෙයි, ඒකත් බුදුහාමුදුරන්ගෙන් ඉල්ලගත් එකක්. රාත් වෙනකම් මට తాවකාලිකව ඉල්ලගත් එකක්. රාත් වෙනකොට මේ මානකම යනවා. ඇයි? පුද්ගලයා ඉන්න තාක්කල් විතරයි මානකම පවතින්නේ. රාත් වුණාම පුද්ගලයා සත්‍ය නැහැ, එනම් මානකමකුත් නැහැ. මානකම තියනවා නම් එතන ඒකෙන පුද්ගලයා ඉන්නවා තාම. එහෙනම් මේක රාත් වෙනකම් తాවකාලිකව ලබාගත් එකක්. ඔබ වහන්සේ ගොඩාක් ගුණ යාපන්. ඒක මට නෙමෙයි අයිති, ඒ ගුණ අයිති බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරන්ගෙන් ගින ගත ඒවා. එහෙනම් ඒ නමස්කාරය කාටද අයිති? ඒකත් තථාගතයන් වහන්සේට අයිති. අපි එහෙම හිතන්නට ඕනේ. එහෙම හිතනවා නම් තමයි මේ බෝධිසත්වයා නිවැරදි මාර්ගය යන්නේ. එයා දැන් තමයි හරියට පාරමී පුරන්නේ. මගේ බත් එක කො මගේ දවල් කෑම මට හම්බුන්නේ නැනේ. මගේ දවල් කෑම හම්බුන්නේ නැ නෙමෙයි. ඒ අය අපට අනුකම්පාවෙන් දවල් කෑම දුන්නේ නැහැ. ඒ අයගෙන් ලැබ දවල් කෑම ලැබුන්නේ නැහැ. එහෙමයි කියන්නේ. මටම දවල් කෑම වුණා අපිට ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරලා තියනවාද? අනිවාර්යෙන් දවල්ට බත් දෙනවයි කියලා නෑ. එහෙම කවුරුරි වහල්ලු ඉන්නවද අපිට හරියට 12ට බත් දෙන්න? නෑ. අද පින්ඩපාතේ වැඩි අද දාන්නේ ලැබුන්නේ නැහැ. දුන්නේ නැහැ නෙමෙයි, දුන්නේ නැහැ කියන්නේ චෝදනාවක්. අපි එමුකටද මිනිසුන්ට චෝදනා කරන්නේ? බෝධිසත්වර මේ ලෝකේ පිරිනිවන් පානකම් කුරා කුඹියටවත් දොස් කියන්නේ නැහැ. ඒ ගුණේවත් අපි ළඟ නැහනේ. අද පින්ඩ පාතේ ලැබුණ නැහැ ස්වාමීන් වහන්ස. එහෙමද? එන මගින් පාත්‍රෙන් ටිකක් ගන්න. ඇයි? මලමිනි අම්බෙලා මල්ලාසන යට ඉඳා කවුරු පින්ඩ පාතේ දෙන්නේ? බුදුහාමුදුරන්ටත් බයින්නවා. ඒ සංඝයා වහන්සේලා අර ගණිකාව මරලා මෙතන අංග ගත්තයි කියලා කවුරුත් දාන දෙන්නේ නැහැ ගමේ. හැබැයි රාතන් වහන්සේලනකොට භාග්‍යතුන් වහන්සේ භාවනා ඉඳලා ආගෙන ඉන්නවා කතන්දරේ. එතන ආනන්ද ආඳුරාන ඔබ වහන්සේට පින්ඩපාතේ ලැබුණා නම් ස්වාමීන් වහන්සේ අද පින්ඩපාතේ ලැබුණ නැහැ, දුන්නේ නැහැ කියලා කියන්නේ නැහැ කවුරුත්. භාග්‍යතුන් වහන්සේ සතුට වෙනවා මගේ ශ්‍රාවකයෝ ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. උන්වහන්සේගේ බුද්ධත්වය ගැන උන්වහන්සේ ගොඩාක් සැනසුණා, සෑයිමටපත් වුණා. සාරාසංක කල්ප ලක්ෂයක් උරපලාව උරපලලා ලේ දීලා, ඉස කපල දන් දීලා, සුදු ඇතා දන් දීලා, භාර්යාව දරුව දන් දීලා, වේලාම බ්‍රාහ්මණයා වෙලා මුළු සේසත් ඔක්කොම දන් දීලා, සංසාර මෙච්චර දුක් විඳට පවු නැ. මේවා ඇයෙනකොට උන්වහන්සේ සැනසෙනවා මීට වඩා තව ටිකක් පුරන්න තියනවා නම්, සාරසංක කල්ප ලස්සය ලස්ස එකමාර වුණා නම් තව ටිකක් මේ අය වෙනුවෙන් දුක් විඳින්න තිබුණා. මෙච්චර ශ්‍රේෂ්ඨයි. බුදුහාඳුරෝ භාවනා යෝගී ඉඳගෙන සන්තෝෂ වෙනවා. බුදුරසී දෙනකොට කට්ටියට තේරෙන බුදුහාඳුර සතුට වෙනවා කියලා. ඇයි? කිසිම කෙනෙක් කියන්නේ නැහැ. කිසිම කෙනෙක් පින්ඩ පාතේ දුන්නේ නැහැ. අසුවලා දුන්නෙත් නැහැ. අසුවලා ගෙල ගෙදරට ගියා. අසුවලා දුන්නෙත් නැහැ. එහෙම කිසිම කෙනෙක් චෝදනා කරන්නේ. පින්වත් ආනන්දේනි, අද පින්ඩ පාතේ ලැබුන්නේ නැහැ. සීවලි මහරහතන් වහන්සේගෙන් අහනවා, සීවලි මහරහතන් වහන්සේට පින්ඩපාත ලැබුණා. ඔව් මට ලැබුණා. එහෙම කියන්නේ නැහැ. පින්ඩපාත අද ලැබුණා පින්වත් ආනන්දේනි. බලන්න මේ වචනවල කොච්චර පිරිසිදු භාවයක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ සෑයීමටපත් වුණා. මගේ මේ පාරමිතා වැඩ ඉවරයි. අද අපේ පාරමිතා වැඩ ඉවරයි කියලා අපිට සෑයීමටපත් වෙන්න පුළුවන්ද? බෑ. අද අපේ රාත්මෝදියේ කිසිම සෑයීමක් නැහැ නේ අපට. රාත්‍රිසේ කල්පනා කරන අරයාගේ ලියද්දේ වතුර ටික කොහමද හොරකම් කරන්නේ? පාන්දර තුරන්ට ගිහිල්ලා පොඩ්ඩක් වේල්ල කපලා වතුර ටික හොරකම් කරන්නේ නැත්නම් මේක පස්සව ගන්න බෑ. බලන්න මේ බෝධිසත්වය කොච්චර දුර්වලද කියලා. තාම එට ඉරපෑව්වේ නැහැ. එක දවසේ හොරකම් කරන දැන් පෑන් කරන. එයා කොහොමද පාරමී පුරණ කෙනෙක් වෙන්නේ? කොස්ගෙඩියක් කඩා ගන්න ඕනේ එට ගිහිල්ලා මේ පොලොස් ටිකක් හදන්න. පොලොස් කාලා ගොඩාක් දවසෙට කොස්ගෙඩියක් කඩන ආවලාගේ සරා මල්ලිගේ ගෙදර ගිහිල්ලා කියලා හිතනවා. එයා දුර්වල බෝධිසත්වය හොරෙක්. එට ගිහිල්ලා මම සරාමල්ලිගෙන් පොලොස් ගෙඩියක් ඉල්ල ගන්නවා. එහෙම හිතුවද එයා? නෑ. ඒ සම්මා දිට්ඨිය ඇතුළ නෑ. සම්මා සතිය නෑ. සම්මා වාචාව නෑ. ඔක්කොම තියෙන ඔරබොරු සිත්යාට. ඒ බෝධිසත්වයා ගොඩාක් දුර්වල බෝධිසත්වයෙක්. සෑහෙන කාලයක් පාරමී පුරාගෙන ගින් පිරිනවම් පාන කෙනෙක්. මේ අදේට පිරිනවම් පාන කෙනෙක් නෙමෙයි එයා. කල්පනාව කෙන පොලොස් ගෙඩියක් ගන්න. එනම් මං ආවල් ගෙදරට ගිහිල්ලා එයාගෙන් පොලොස් ගෙඩියක් ඉල්ල ගන්නවා. එයා බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයා පින්ඩපාත යන්න පුරුදු වෙනවා. කවදරි දවසක මේ මහන වෙලා පාත්‍රය අරගෙන ගිහිල්ලා ගෙයක් ළඟින් ඉල්ලා ගන්න. එයා දැන් පුණුව ලබනවා. දැන් ඉඳලා පොලොස් ගෙඩිය ඉල්ලගෙන, පොල් ගෙඩියක් ඉල්ලගෙන, වීටිකක් ඉල්ලගෙන එයා පින්ඩපාත යන්න පුණුව ලබනවා. එයා බෝධිසත්වයෙක්. කඩා ගන්නවා කාගේ අම්මා තාත්තගේ ගස් දේවා. කවුද අපිට ලියලා දීලා තින්නේ ගස්? ඒ ගෙඩිය වල අයිති අපිට දීලාද නැහැ. කඩා ගන්නව නෙමෙයි, ගිහිල්ලා ඉල්ලා ගන්නවා. වතුර ටික කාටරි කියලා අරව ගන්නවා. මම ගින් වතුර ගන්නව නෙමෙයි, අරව ගන්නවා. නැත්නම් ඔරොව බාර උපාසක මාත්‍රය කියලා බගපත්ත කන්නලව් කරලා ඔරොව ටික කරලා වැඩිපුර වතුර ටික කිල්ල ගන්නවා. වතුර නැත මේ මර මංගිලට ඔරොව අරිනවා. මම අරිනව නෙමෙයි, එයාට කියලා අරව ගන්නවා. වතුර ටිකක් ඉල්ලා ගන්නවා. එහෙම හිතන්න ඕනේ. එයා තමයි බෝධිසත්වයා. එයාගේ සිතිවිලි වලේ බෝධිසත්ව ගුණ තියෙන්න ඕනේ. එයාව දැක්කා මිනිසුන්ට තේරෙනවා මෙයා පාරමී පුරණ කෙනෙක් කියලා. අපේ චරිතය තුළ ඒ තාම නිර්මාණය නොවුණු රාතන් වහන්සේ මිනිසුන්ට ඇඟෙන්න ඕනේ. බුදු ගුණ මෙනෙහි කරනකොට, බුද්ධ පූජාව තියෙනකොට, ඒ පූජාච පූජනීයානම් කියන ගාථාව කියනකොට අපගේ අදවතට ඒ කමඨාන දැනෙන්න ඕනේ. එනං අවුරුදු 430 මං සිල් ගන්නව නෙමෙයි, අවුරුදු 430 මට සිල් දෙනවා. අවුරුදු 10 12 15ක් මම භාවනා කරනව නෙමෙයි, භාවනා කමටම් මට දෙනවා. අසුවල් ස්වාමීන් වහන්සේ මට කමටම් දෙනවා. අවුරුදු 3ක් තිස්සේ කමටම් ගන්නව නෙමෙයි, කමටම් දෙනවා මට ඒ ගෞරවයේ උත්තමයාට. අවුරුදු 20ක් තිස්සේ මේ කට්ටිය මට උයලා කෑම දෙනවා. අවුරුදු 20ක් මං ගෙදර බත් කනව නෑ. ඒ කට්ටිය මට බත් දෙනවා. ඒ කට්ටියගේ මා කරුණාව නිසා. ඒ කට්ටියට පින් සිද්ධ වෙන්නේ ඒ කට්ටිය මට කෑම ටිකක් දෙනවා. එහෙමයි හිතන්න ඕනේ. මම කෑම කනවා නෙමෙයි, ඒ කට්ටිය මට කෑම දෙනවා. මම සිල් ගන්නවා නෙමෙයි, ඒ කට්ටිය අනුකම්පාවෙන් මට සිල් දෙනවා. එහෙම නිහතමානී වෙන්න ඕනේ, යටහත් පාත් වෙන්න ඕනේ, කීකරු වෙන්න ඕනේ. ඒවා ගුණධර්ම. ඒවා වඩා ගන්න ඕනේ. බුද්ධ පූජාවට යමක් අඩුවෙන් තියෙනවා නම්, යමක් අදා ගන්න බැරි වුණා නම්, ඒ මොහොතේ ඒකට නෙමෙයි දුක් වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ කවදාවත් අමනාප වෙන්නේ නැහැ, අද ගිලම්පස නැහැ කියලා. හැබැයි අපි දුක් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. වාඩි වෙලා වැකන්දරකින් හඬන්න ඕන කාරණාවක් තියෙනවා. ඒක තමයි උදේ ආය වෙන ඉඳලා අවස ආය වෙනකම් පෑ 12ක් ගියා. එක හඩුවක්වත් මගේ මිනිසත් භවය අදාගත්තේ නැහැ. වචනවල අඩුපාඩු ලස්සයක් විතර එකක්වත් අදාගත්තේ නැහැ. ඇසුරින් වල අඩුපාඩු ලස්සයක් විතර එකක්වත් අදාගත්තේ නැහැ. සිතිවිලි වල දෝෂ ලස්සයක් විතර එකක්වත් නිවැරදි කරගත්තේ නැහැ. ඒකට අපි හඬුවද? ඒකට අපි දුක් වුණාද? නැහනේ. ගිලම්පස පෑදකින් එක පිළුණු වෙනවා. ඒ පිළුණු වෙන ගිලම්පස හැදුවේ නැහැ කියලා දුක් වෙනවා. වටිනා මිනිසත් භවයට රාත් බෝධියට වැඩකලේ නැහැ. ඒකට කවදාවත් දුක් වෙන්නේ නැහැ. මොනතරම් දුර්වල බෝධිසත්වරුද? තමන් කවුද කියලාවත් තමන් දන්නේ නැහැ. තමන්ගේ පාරමිතාව තේරුම් අරන්නේ කවදද මේ කට්ටිය නිවන් දකින්නේ? නේරාංජනා නදිය වැලි වලට වඩා බුදුවරු පහළ වුණා. තාම බැරි වුණානේ සෝතාපන්න වෙන්න. මොනතරම් දුර්වල තැනකද අපි ඉන්නේ? ඒ දුර්වලකම් කවදද අපි නිවැරදි කරගන්නේ? කවදද අපි රාත්‍රලා පිරිනිවන් පාන්නේ? දැන් ඉඳලා අපි ඒවා නිවැරදි කරගමු. අනිත් අයට ගරු කරන්න පුරුදු වෙමු. අනිත් අයට නමස්කාර කරන්න පුරුදු වෙමු. අපිට මේ සංසාරේ ලැබෙන සෑම නාම රූපයක්ම, භෞතිකයක්ම, වචනවලින් ලැබෙන ප්‍රශංසාවක්ම ඒ අයට ගරු කරන්න පුරුදු වෙමු. මගේ කුටිය ලස්සනයි නෙමෙයි, මේ කුටිය ලස්සනට උන්වහන්සේලා පිරිසිදු කරලා ගින්. මම අවුරුදු 10ක් තිස්සේ මනකම කරනවා. දැන් මට වක් 10යි නෑ. ඒක වැරදි. අවුරුදු 10ක් තිස්සේ මේ සම්බුද්ධ ශාසනය වැඩ සිටින්න මගේ ගුරුවරයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ මට අනුකම්පා කළා. ඒ ගෞරවය උපාධ්‍යයට දෙන්න ඕනේ. දැන් මාන වෙලා මට අවුරුදු 7යි නෑ. මාව මාන කරලා අවුරුදු 7යි. ඒ ගෞරවය ආචාර්ය වහන්සේට දෙන්න ඕනේ. ඉස්සරට වඩා දැන් මගේ අඩුපාඩු ගොඩක් ඇදලා නෑ. ඉස්සරහට මාව මේ තත්ත්වෙට මගේ ගුරුවරයා කමටන් දීලා වෙනස් කළා. ඒ ගෞරවය ගුරුවරයාට දෙන්න ඕනේ. නැත්නම් ඒ කමටන් දීපු කෙනා සෙරප්පුවට ගිහිල්ලානේ. කකුලේ දාන සෙරප්පුවට සමාන කළා නැයි මගේ අඩුපාඩු ඉස්සර සෑහෙනවා. දැන් ගොඩක් වෙනස් මම. ඒ දවස්වල වාගේ දැන් තරහා යන්නේ නැහැ. හැබැයි එච්චර ගුර පැලෙන්න කෑ ගාලා උදේ රෑ දවල් දෙකේ කල්පනා කරගෙන නිදි මරාගෙන කමටන් දීපු ගුරුවරයා හාලකවත් නැහැ. ඒ ගෞරවය ගුරුවරයාගේ ගෞරවය මේ බුද්ධ විඳින්නේ. ගුරුවරයාගේ නමස්කාරය මේව ලබන්නේ. මට යම් කිසි කෙනෙක් වඳිනකොට ඒ වඳින මොහොතේම මම මේ නමස්කාරය තථාගතයන් වහන්සේට අයිති වේවා, මේ නමස්කාරය භාග්‍යතුන් වහන්සේට පූජා වේවා කියලා මම ඉතින් හිතනවා. මම කාටවත් ඒක කියන්නේ නැහැ. හැම නමස්කාරයක් වෙනකොටම දැන් උපාසක මාත්‍ය වැඳපේකට මම එමෙ හිතුවා. හේතුව ඒ වඳින්නේ මගේ මානකමට. ඒ මානකම භාග්‍යතුන් වහන්සේගේ. සාසනේ පැවිද්ද කියලා වඳින්නේ ඒ සාසනයත් පැවිද්දත් ඒ දෙකම භාග්‍යතුන් වහන්සේගේ. උන්වහන්සේගේ සාසනය, උන්වහන්සේගේ පැවිදිකම, උන්වහන්සේගේ උපසම්පදාව මට දීලා තින්නේ. මටයි ති නැහැ ඒක. මම බුදුන්නේ නැහැ. මම නෙමෙයි උපසම්පදාව ලෝකෙ නිර්මාණය කළේ. මහානකම භික්ෂුත්වය කියලා බුදුහාඳුර නිර්මාණය කළේ. ඔක්කොම බුදුහාඳුරන්ගේ. එහෙනම් ඒ නමස්කාරය බුදුහාඳුරන්ට පූජා වේවා. එහෙම හිතන්න ඕනේ. ඒ ගෞරව අපි දෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේට. ඒ නමස්කාරය නිතර පූජා කරන්න ඕනේ. ඒක තමයි අපේ සිවණ පිරිසේ යුතුයකම. බික්කු බික්කුණි උපාසක උපාසිකාවන් කියන සියලුම දෙනා මේ කමඨාන පුරුදු කරන්න ඕනේ. අද අම්මුණා හොඳ දානයක් මට කියලා වැඩක් නැ. නියම ව්‍යංජන ටික ඒක වැරදි. අද විශේෂ දානයක් පූජා වුණා. අද විශේෂ දානයක් අපට ලැබුණා. ඇයි ඒ ගෞරවේ දීපු කට්ටියට දෙන්නේ නැත්තේ? ඒ කට්ටිය පාන්දර තුනේ ඉඳලා හුයනවා. ඒ කට්ටිය නිදි මරාගෙන ඉඳලා පූජා කරන. ඒ කට්ටිය මොකවත් නැහැ. අද නියම දානයක් ඇවවා. දාහනේ වැළඳුවා කෑවා කියන එක නෙමෙයි. නියම දානයක් පූජා කළා ඒ කට්ටිය. අපට විශේෂ දානයක් පිළිගන්නවා. ඇයි ඒ ගෞරවේ ඒ කට්ටියට දෙන්නේ නැත්තේ? බුද්ධ පූජාව තුළ මෙච්චර ගැඹුරු දෙයක් තියෙනවා. ගිලම්පස තියෙනකොට, දෑත් තියෙනකොට, මල් ටික තියෙනකොට, පාම් පත්තු කරනකොට භාග්‍යතුන් වහන්සේ මේ කමඨාන අපට දේශනා කරනවා. ඒ කමඨාන අපි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒක ඇස් දෙකට පේන්නේ නැහැ. ප්‍රඥායසට පේන්නේ. ඒ කමඨාන දැකලා අපේ ජීවිතේ පුරුදු කරලා දැන් ඉඳලා මේ තප්පරේ ඉඳලා පිරිනිවන් පානකම් මේ ලෝකයේ කිසිම ගෞරවයක් ලබන්න එපා. කිසිම නමස්කාරයක් ලබන්න එපා. ඒක පිදිය යුත්තන්ට පුදන්න. ඒ ගෞරවය ඒ ඉමිහයට පූජා කරන්න. සියලුම දේවල් අනිත් අය විසින් කරන දේවල්, ඒ අයගේ යාපත පිණිස කරන දේවල්, ඒ අය නිසා මම ජීවත් වෙන්නේ. මිනිස්සු අපුරනවා, ඒ නිසා මට දානෙ හම්බෙනවා. මිනිස්සු යනවා, ඒ නිසා කෑම ටිකක් හම්බෙනවා. ඒ අය තමයි මට දෙන්නේ. මම ගත්තා නෙමෙයි, මට ලැබුණා නෙමෙයි. ඒ අය තමයි මට දුන්නේ. ඒ ගෞරවය අපි දෙන්න ඕනේ. කමඨාන වඩන්න පුරුදු කරන්න. අද හිඳලා තමන් බෝධිසත්වයෙක් කියලා දැනගෙන යන්න. රාත් බෝධිය පතන බෝධිසත්වයෙක් මම. බෝධිසත්ව ගුණධර්ම මම වඩන්න ඕනේ. ඒ පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. මගේ ජීවිතයේ තියෙන සියලුම අඩුපාඩු පුතේජන ස්වභාවයන් නිරෝධ කරලා නියම බෝධිසත්ව ගුණධර්ම ටික මගේ චරිතය තුළ මම ස්ථාපිත කරන්න ඕනේ. හැම දුර්වලකමක්ම නිවැරදි කරන්න, අඩුපාඩු නිවැරදි කරන්න, නිතර බුදුන් සී කරන්න, භාග්‍යතුන් වහන්සේ කියපු දේවල්, උන්වහන්සේ අවවාද අනුශාසනා කරපු දේවල් හැම දෙයක්ම පිළිපදින්න, පැවැත්මට තියෙන සියලුම දේවල් අත්තරින්න. මැරෙනකොට කොහොමත් අත්තරිනවා. ඒ නිසා පණ තියෙනකොටම අත්තරින්න. ලෝකයේ කිසිම කෙනෙක්ගෙන් පලිගන්න එපා. ලෝකෙන් පලිගන්න බෑ අපට. ඒ නිසා හැමෝටම සමාව දීලා අමතක කරන්න. මේ ලෝකේ කවුරුත් අතුරු නැහැ. අතුරු අතුරුකම් කරලා අකුසල ගෙවන්න අපට උදව් කරනවා. මිතුරා සෙනෙහස පාලා අපට කුසල ගෙවන්න උදව් කරනවා. එහෙනම් අතුරුයි මිතුරායි දෙන්නම කරන්නේ මොකද්ද? කුසල් අකුසල් ගෙවන්න උදව් කරන එක. අතුරු අපේ ඉඩම් කොල්ල කාලා දරුව පෑරගෙන ගිහිල්ලා අපේ ගෙවල් වල තියෙන බඩමුට හොරකම් කරලා අපට ගාලා අපට විරුද්ධව අරියාදු කරලා ඒ මිනිස්ස අපේ අකුසල් ගෙවන්න උදව් කරනවා. මිතුර අපට බට්ටිකක් දීලා වතුර අරෝලා දීලා අපට උදව් කරලා බේතේ දීලා සල්ලි දීලා අපේ කුසල් ගෙවන්න උදව් කරනවා. එන හතුරයි මිතුරයි දෙන්නම එකතුලා කරන්නේ අපේ නිවන් දක්කන එකනේ. කුසල කුසල ඉවරුනොත් අපි පිරිනිවන් පානවනේ. එහෙනම් අපි රාත් වෙලා පිරිනිවන් පාන්න මේ හතුරයි මිතුරයි එකතුලා රාදවල දෙකේ වැඩ කරනවා අපි වෙනුවෙන්. ඒගොල්ල අතිකාලපය වැඩ කරන්නේ. ඒක තේරුම් ගත්තේ නැහැ අපි මේ මිනිස්සු විරුද්ධව නඩු කියනවා. එයාව විනාශ කරන්න උත්සාහ කරනවා නෑ. අතුරට නමස්කාර කරන්න ඕනේ. අතුරයින දිසාවට හැමදාම වැඳලා සාදු කියන්න ඕනේ. මේ මනුස්සයාට පින් සිද්ධ වෙන්න මේ මනුස්ස රටේ තියෙන හැම අකුසලයක්ම මට කරලා මගේ අකුසල ටික ගෙවන්න උදව් කරනවා. පාරක යන්න බෑ මට දොස් කියනවා බනිනවා. මට හරියට ඉරියර කරනවා. ඒ හැම දේ තුලින් මගේ අකුසල ගෙවනවා. ඒ මනුස්සයා මට උදව් කරනවා මට නිවන් දකින්න අකුසල ටික ගෙවලා. මේ විදිහට අපි දකින්න ඕනේ. එයිම දැක්කොත් විතරයි බෝධිසත්වයා. එම නැත්තම් අසත්පුරුෂයා. එහෙනම් මම අසත්පුරුෂයෙක් වෙනවද බෝධිසත්වයෙක් වෙනවද කියලා දැන් තීරණය ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක තමන්ට සාපේක්ෂව අදවතින් ගන්න ඕනේ. නෑ මං අසත්පුරුෂයෙක් වෙනවා නෑ. අදින් පස්සේ මං අසත්පුරුෂ වැඩ කරන්නේ. අදින් පස්සේ මම බෝධිසත්වයෙක් වෙනවා. එහෙනම් මේකින මාර්ගය යන්න. මේකින කමඨාන පුරුදු කරන්න. මේ භවය අපි ඔක්කොම එකතුලා පිරිනිවන් පාමු. කැමැතිද පිරිනිවන් පාන්න? නැවත අපට උප්පත්තියක් අවශ්‍ය නෑ. ගීගයක් අවශ්‍ය නෑ. නැවත භාර්යාවක් අවශ්‍ය නෑ. දරුවෝ අවශ්‍ය නෑ. ඒ කට්ටියට කණ්ඩ බොණ්ඩ හොයන්න අවුරුදු 20ක් විතර වෙල්වල කොටාගෙන ගස්වල පැල්ලාදාගෙන ඉන්න අවශ්‍ය නෑ. අපට තථාගත ගෞතමයන් වහන්සේ අඳුන ගන්න ලැබුණා. ඒ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර අපට අම්බ වුණා. ඒ තථාගතයන් වහන්සේගේ පාරමිතාවට පින් සිද්ධ වෙන්න ඒ ධර්මයේ පිළිපැදලා මේ කින කමඨාන වඩලා මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල රාත් වෙලා පිරිනිවන් පාන්න මේ කමඨාන අවවාදී අනුශාසනාව මේ තුලින් ලබා ගත්තා වූ බෝධිසත්ත්ව පාරමිතා ඒ සියලුම අවවාද අනුශාසනා ටික මේ භවයේ පිරිනිවන් පාන්න ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ.